පිළිකුල් භාවනාව පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අදෝ කේස මත්තකා තච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති. පද අර්ථ පුනච්ච පරං යලි වෙනත් භාවනාවක් කියමි. භික්කවේ පින්වත් මහණෙනි, භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව, ඉමමේව කායං සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහිම, උද්දං පාදතල යටිපතුලෙන් උඩ සිට, අදෝ කේස මත්තකා හිස මත පිහිටි කෙස් වලින් පහලට, තච පරියන්තං සමකින් සීමා කොට තිබෙන, පූරං නානප්පකාරස්ස අසුචිනෝ නොයෙක් ආකාරයෙන් පිරී පවතින අපිරිසිදු දේ ගැන, පච්ච වෙක්කති අවබෝධඥානය ඇතිවන පරිදි යලි යලි නුවණින් විමසා බලයි. පද ගැලපීම පින්වත් මහණෙනි, යලි වෙනත් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව යටිපතුලෙන් උඩ සිට හිස මත පිහිටි කෙස් වලින් පහලට සමකින් සීමා කොට තිබෙන සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහිම නොයෙක් ආකාරයෙන් පිරී පවතින අපිරිසිදු දේ ගැන අවබෝධඥානය ඇතිවන පරිදි යලි යලි නුවණින් විමසා බලයි. විස්තර සාමාන්‍ය ලෝකයා කයෙහි පවතින පිළිකුල් සහගත දේ ගැන කතා කිරීමට කිසිසේත්ම කැමති නැත. ඔහු සිරුරේ ඇත්තා වූම අසුබදය සුබ වශයෙන්ගෙන නොයෙක් අයුරින් වර්ණනා කරති. කයෙහි තිබෙන්නා වූම අසුබය සිහිකිරීම නොකට යුතු දෙයක් කොට සලකති. එහෙත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේහි පහළවීම නිසා තමා තුළ පවතින යථාර්ථය දෙස බැලීමේ භාග්‍ය ලෝකයට යළි උදා විය. උන්වහන්සේ අපට අනුශාසනා කර වදාළේ අසුභ දය අසුභ වශයෙන් බැලීමටය, අනිත්‍ය දය අනිත්‍ය වශයෙන් බැලීමටය, දුක් දය දුක් වශයෙන් බැලීමටය, අනාත්ම දය අනාත්ම වශයෙන් බැලීමටය. එහෙයින් අසුභ දය අසුභ වශයෙන් බැලීම අස්වාභාවික දෙයක් නොවේ. අස්වාභාවික වන්නේ අසුභ දය සුභ වශයෙන් සුන්දර වශයෙන් බැලීමය. තම ශ්‍රාවකයන්ට ජීවිතයේ යථාර්ථය පෙන්වා දී සැබෑ විමුක්තිය උදා කිරීම බුදුරජාණන් වහන්සේගේ ඒකායන අභිලාෂය විය. ගිහි කල තමන් වහන්සේගේ එකම පුතු කුඩා රාහුල කුමරුන්ව පවා පැවිදි කරවා නිතර අනුශාසනා කළේ මෙසේය. පින්වත් රාහුලයෙනි, සිත් ඇදගන්නා වූ ප්‍රිය ස්වරූපයෙන් පවතින පංචකාම ගුණය පිළිබඳ එනම් පහසුවෙන් අත්හල නොහැකි ඇල්ම අතහැර දමා ඔබගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසයෙන් ගිහි ගෙයින් නික්මී සසුනට පැමිණි ඔබ මේ සාංසාරික දුක් සදහටම කෙලවර කරගන්න. සද්ධර්මය පැහැදිලි ලෙස දැනගත හැකි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. ජනයාගෙන්ද ഘോഷාවෙන්ද වෙන් වී විවේකී ශාන්ත සෙනසුන්වල වාසය කරන්න. පොරවන සිවුරු ගැන, වළඳන දාණය ගැන, සැතපෙන ආසනය ගැන ඇල්ම ඇතිකර ගැනීමෙන් වළකින්න. යලි මේ ලෝකයට නම් එන්න එපා. සමාදන් වූ ශික්ෂාපද රැකගන්න. ඉන්ද්‍රයන් සංවර කරගන්න. නිතර කායානුපස්සනාව වඩමින් සසර පිළිබඳ කලකිරීම් බහුලව වාසය කරන්න. සිතේ රාගය උපදවන සුබ නිමිති දුරින්ම දුරු කර දමන්න. මනාකොට එකඟ කරගත් සිතින් අසුබ භාවනාව වඩන්න. නিত্য සුඛ ආත්ම වශයෙන් කිසි නිමිත්තක් නොගෙන නිමිති රහිත වූ විදර්ශනා භාවනාව වඩන්න. මානය මුලින්ම දුරු කර දමන්න. මෙසේ සියලු මානයෙන් නිදහස් වී ශාන්ත සිතින් කල් ගෙවන්න. රාහුල සුත්ත සංයුත්ත නිකාය. අසුභ භාවනාව යනු කලෙකට අසුභය වඩා කලෙකට අත්හළ යුතු දෙයක් නොවේ. එය අත් නොහැර පුරුදු කළ යුතු භාවනාවන්ගෙන් එකකි. බුදුරජාණන් වහන්සේගේ මේ අනුශාසනාව දෙස බලන්න. පින්වත් මහණෙනි, කය කෙරෙහි අසුභ වශයෙන් දකිමින් වාසය කරන්න. ආනාපාන සතියද ඔබගේ සිත තුළ මනාව පිහිටාවා. සියලු සංස්කාර ධර්මයන්ද අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන්න. පින්වත් මහණෙනි, එසේ කයෙහි අසුභ වශයෙන් දකිමින් වාසය කරන විට සුභයයි සුන්දරයයි සිතෙහි මුල් බැසගෙන පවතින යම් රාගයක් ඇද්ද එය දුරු වී යයි. තමාගේ සිත තුළ ආනාපාන සතිය මනාව පිහිටා තිබෙන විට සිතට පීඩා ඇති කරවන අනවශ්‍ය ලාමක විතර්ක ඇති නොවේ. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිමින් වාසය කරන විට ජීවිතය පිළිබඳ යම් මුලාවක් ඇද්ද එය දුරු වී යයි. යම් අවබෝධඥානයක් ඇද්ද එය උපදී. අසුභානුපස්සී සුත්ත ඉති උත්තක පාළි. අද බොහෝ දෙනෙක් පුරුදු වී තිබෙන සිරිත නම් විනාඩි කිහිපයක් අසුභය වඩා ඉන්පසු ආනාපාන සතිය වැනි භාවනාවකට සිත යොමු කිරීමයි. එහෙත් යම් කෙනෙකුට මේ ජීවිතයේදීම සද්ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීමට කැමති නම් හෙතෙම නිරතුරුවම අසුභය වැඩිය යුතුය. ඒ ජීවිතය පිළිබඳව පුදුමාකාර තේරුම් ගැනීමක් ඇති කරවයි. තථාගත සද්ධර්මය කිසි දිනක අද්භූත ක්‍රමයකට අවබෝධ කළ හැකි දෙයක් නොවේ. නුවණින් විමස විමසා මහත් වූ කැපවීමකින් බලවත් උත්සාහයකින් පවත්වාගෙන යා යුතු උතුම් ප්‍රතිපදාවකි. එක් දිනක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයෙහි සන්ධ්‍යා කාලයේහි භික්ෂූන්ගේ ගිලන්හල් වෙත වැඩම කළසේක. එහි දුර්වල වී ගිය සිරුරෙන් යුතුව ඇඳ මත වැතිරී සිටි භික්ෂුවක් දුටු බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව සමීපයට වැඩම කොට එතන සිටි භික්ෂූන් අමතා මෙසේ වදාළසේක. පින්වත් මහණෙනි, යම් කෙනෙක් රෝගාතුර වී දුර්වල වී ගිය විට පවා මේ කරුණු පහ අත් නොහැර පුහුණු කරත් නම් හෙතෙම නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට උතුම් අරහත්වයට පත්වේ. ඒ කරුණු පහ නම්: 1. කය කෙරෙහි අසුභ වශයෙන් දකිමින් වාසය කිරීම. 2. ආහාරය පිළිබඳ පිළිකුල් හැඟීමෙන් වාසය කිරීම. 3. සියලු ලෝකේහි ඇල්ම දුරු කරමින් වාසය කිරීම. 4. සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය දකිමින් වාසය කිරීම. 5. ජීවිතයේ අතීතාවකාලික බවත් ඕනෑම වෙලාවක මරණයට පත්වීමට ඇති ඉඩකඩ ගැනත් තමාගේ සිත බලවත්ව පිහිටුවාගෙන වාසය කිරීම. ගිලාන සුත්ත අංගුත්තර නිකාය. මෙසේ විමුක්තිය සොයා යන තැනැත්තා විසින් නිරන්තරයෙන් පුහුණු කළ යුතු උතුම් ධර්මයක් ලෙස අසුභය ගැන සඳහන් වන්නේ. සතර සතිපට්ඨානය හරියාකාර ලෙස වැඩීමේදී සතර ඉර්ධිපාද ධර්මයන්ද සිත තුළ වැඩී යෑම සිදුවන දෙයකි. එම ඉර්ධිපාද ධර්මයන්ට උපකාර වන කරුණු විස්තර කළ බුදුරජාණන් වහන්සේ එක් ධර්ම පාඨයකදී මෙවැනි විස්තරයක් වදාළසේක. එනම් යතා අදෝ තතා උද්දං තතා උද්දං යතා අදෝ නමින්. එනම් යත යම්සේනම් උඩත් එසේමය, උඩ යම්සේනම් යටත් එසේමය කියාය. මෙහි යට වශයෙන් සඳහන් වන්නේ හිස මත පිහිටි කෙස් රොදින් යටය. උඩ වශයෙන් සඳහන් වන්නේ යටිපතුලෙන් උඩය. මෙසේ උඩ යට බලමින් වාසය කිරීම යනු අසුභ වශයෙන් දකිමින් වාසය කිරීමය. ඉද්ධිපාද විභංග සුත්ත සංයුක්ත නිකාය. අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ටි අට්ටිමින්ජං වක්ඛං හදයං යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. පද අර්ථ: අත්ථි ඉමස්මින් කායේ, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි ඇත්තේ. කේසා, කළු පැහැයෙන් යුක්ත වූ පුළුටු ගඳින් යුතු වූ දිරා යන සුළු වූ කෙස්ය. ලෝමා, නිරතුරුවම දහඩිය හා කුණු සමග තැවරේ තිබෙන දුගඳ හමන ලොම්ය. නඛා, දිරා යන ස්වභාවයෙන් යුතු නියපොතුය. දන්තා, කුහර හට ගැනීමෙන් කුණුවන්නා වූ නිරතුරුවම දුර්ගන්ධය හමන්නා වූ මැලියම් තැවරී ගිය දත්ය. තචෝ, කලකදී පතුරු ගැලවී යන්නා වූ හොරි දැමීම, බිබිලි දැමීම, අලුහම්, දද, වන, කුෂ්ඨ ආදිය හටගන්නා වූ සමය. මංසං, තුවාල වූ විට කුණු වී සැරව පිරෙන්නා වූ වහා පණුවන් හටගන්නා වූ මස් වැදලිය. නහාරු, නොයෙක් ප්‍රමාණයෙන් යුත් වැල් පුරුක් ලෙසින් සිරුරේ මස් අතර වැඩී සිටිනා නහර වැල්ය. අට්ටි, හිස් කබල, ගෙල ඇට, උරහිස් ඇට, අත් ඇට, ඇඟිලි ඇට, පපු ඇට, ඉල ඇට, කොඳු ඇට, කලවා ඇට, දනිස් ඇට, පා ඇට, පා ඇඟිලි ඇට ආදී වශයෙන් නහර වැලින් සහ මසින් වෙලාගත් ඇට සැකිල්ලය. අට්ටි මිංජා, ඇට ඇතුලේ පවතින ජල්ලි වැනි වූ වහා කුණු වී යන ඇට ලොඳය. වක්ඛං, අඹ ගැට දෙකක හැඩය ගන්නා වූ ලේ ධාතුව එක්වන, ලේ ධාතුවට එක්වන ජලය පෙරා මුත්‍රා බවට පත් කරවන නොයෙකුත් ලෙඩ රෝගයන්ගෙන් නරක් වන වකුගඩුය. හදයන්, ලේ ධාතුව සිරුරේ පැතිරවීමේ මූලික ස්ථානය වන පිළී ගඳ හමන, ලය අඩපතක් පමණ රැඳී ඇති මස් ගොබය වන හෘදමාංශය. යකනං, පිළී ගඳ හමන ලොකුලේ කුට්ටියක් වැනි වූ කුණු වී යන්නා වූ කැවුතු මස නම් වූ අක්මාවය. කිලෝමකං, කහපාටින් යුතු පිත වගුර වන්නා වූ පිත්තාශය. පිහකං කුණු වී යන මස් වැදෙල්ලක් වැනි බඩදිවය. පප්පාසං දසත විහිදී ගිය කුඩා නාලිකාවලින් සැදුණු ලොකු වැටකොළු දෙකක් වැනි වූ හුස්ම ඉහළට ගත් විට පිම්බෙන්නා වූ හුස්ම පහළට හෙළූ විට හැකිලෙන්නා වූ ලෙයින් මසින් වැකුණු පෙනහළුය. අන්තං හම ගෙසූ ගැරඬියක ලේ ඔරුවක දරනලා සිටින්නාක් වැනි වූ කුස තුල තෙරපී දරනලා තිබෙන පණුවන්ගෙන්ද ගැවසුණු කුඩා බඩවැලය. අන්තගුණං වැළඳූ ආහාර අසූචි බවට පත්වෙමින් නලයක් දිගේ ඇදෙන්නාක් මෙන් එකතු වෙමින් ඇදී යන අසූචියෙන් පිරුණු මහ බඩවැලය. උදරියං සපා කෙල සමග මිශ්‍ර වී ගිය ආහාරය බලු වමනයක් පිර වූ මල්ලක් සේ පවතින බොක්ක නම් වූ ආමාශයය. කරිසං වැළඳූ ආහාරය දිරවා යෑමෙන් කුණු වූ මැටි පිඩක්සේ අධික දුර්ගන්ධය හමන අසූචිය. මත්තලුංගං හිස්කබල ඇතුළේ දරණ ගැසී පවතින ලේ තැවරුණු කුරුම්බාලොඳ වැනි මොළය. පිත්තං දුඟද හමන්නා වූ කහපාටින් යුතු දියරය වන පිතය. සෙම්හං සතුන් දැමූ වමනයක් සේ දුගද හමන පෙනගොඩින් යුතු සෙවලගතියෙන් යුතු වැගිරෙන සෙමය. පුබ්බෝ ලේ ධාතුව කුණුවීමෙන් පසු වහා පණුවන් හටගන්නා වූ කහපාට දියරයක් වැනි සැරවය. ලෝහිතං පිළිගඳ හමන්නා වූ රක්ත වර්ණින් යුක්ත දියරයක් වන ලේය. සේදෝ ලුණු වතුරක් වැනි වූ මහත් දුර්ගන්ධයෙන් යුතු වූ සිරුර පුරාම වැගිරෙන දියරය වන දහඩියය. මේදෝ සමටත් මසටත් අතර පවතින තෙල් තට්ටුව වන තෙල් මන්දය. අස්සු දැස් ගොබලු මතින් වැගිරෙන්නා වූ පිළිකුල් උපදවන ලුණු වතුරක් වැනි කඳුළුය. වසා දහඩිය සමග එක්ව මේදය තුළින් තෙල් ගතියෙන් මතුවන උරුණු තෙලය. කේලෝ මුඛයේ දෙකපුල් අතරින් වැගිරෙන්නා වූ දුගඳ හමන සෙවල ගතියෙන් යුතු පෙන සහිත වූ කෙලය. සිංගානිකා කහපාටින් යුතු වූ ඇලෙන සුළු වූ දුගඳ හමන්නා වූ නාසයෙන් වැගිරෙන්නා වූ සොටුය. ලසිකා ඇට සන්ධි අතර තැවරී ඇත්තා වූ සෙවල සහිත දියරය වන සඳ මිදුලුය. මුත්තං අපවිත්‍ර දියරයක් වශයෙන් සිරුරෙන් බැහැරවන අධික දුර්ගන්ධයෙන් යුතු දියරය වන මුත්‍රාය. පද ගැලපීම. සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි ඇත්තේ කළු පැහැයෙන් යුතු වූ පුළුටු ගඳින් යුතු වූ දිරා යන සුළු වූ කෙස්ය. නිරතුරුවම දහඩිය හා කුණු සමග තැවරී තිබෙන ලොම්ය. දිරායන ස්වභාවයෙන් යුතු නියපොතුය. කුහර හට ගැනීමෙන් කුණුවන්නා වූ නිරතුරුවම දුර්ගන්ධය හමන්නා වූ මැලියම් තැවරිය ගිය දත්ය. කලෙකදී පතුරු ගැලවී යන්නා වූ හොරි දමා, බිබිලි දමා, අලුහම්, දද, වනකුෂ්ට ආදිය හටගන්නා වූ සමය. තුවාල වූ විට කුණු වී සැරව පිරෙන්නා වූ වහා පණුවන් හටගන්නා වූ මස් වැදලිය. නොයෙක් ප්‍රමාණයෙන් යුතු වැල් පුරුක් ලෙසින් සිරුරේ මස් අතර වැදී සිටින නහරවැල්ය. හිස්කබල, ගෙල ඇට, උරහිස් ඇට, ඇඟිලි ඇට, පපු ඇට, ඉල ඇට, කොඳු ඇට, කලවා ඇට, දනිස් ඇට, පා ඇට, පා ඇඟිලි ඇට ආදී වශයෙන් නහර වැලින් සහ මසින් වෙලාගත් ඇට සැකිල්ලය. ඇට ඇතුලේ පවතින ජල්ලි වැනි වූ වහා කුණු වී යන ඇට ලොඳය. අඹ ගැට දෙකක හැඩය ගත්තා වූ ලේ ධාතූට එක්වන ජලය පෙරා මුත්‍රා බවට පත්වන නොයෙකුත් ලෙඩ රෝගයන්ගෙන් නරක්වන වකුගඩුය. ලේ ධාතුව සිරුරේ පැතිරවීමේ මූලික ස්ථානය වන පිළිගඳ හමන ලේ අඩපතක් පමණ රැඳී ඇති මස් ගොබය වන හෘදමාශයය. පිළිගඳ හමන ලොකු ලේ කුට්ටියක් වැනි වූ කුණු වී යන්නා වූ කැවුතු මස නම් වූ අක්මාවය. කහපාටින් යුතු පිත වගුරවන්නා වූ පිත්තාශයය. කුණු වී යන මස් වැදෙල්ලක් වැනි වූ බඩදිවය. දසත විහිදී ගිය කුඩා නාලිකාවලින් සැදුණු ලොකු වැටකොළු දෙකක් වැනි වූ හුස්ම ඉහළට ගත් විට පිම්බෙන්නා වූ හුස්ම පහළට හෙළූ විට හැකිලෙන්නා වූ ලේයින් මසින් වැකුණු පෙනහළුය. හම කෙසූ ගැරඬියෙකු ලේ ඔරුවක දරනලා සිටින්නාක් වැනි වූ කුස තුළ තෙරපී දරනලා තිබෙන පණුවන් ගෙන්ද ගැවසුණු කුඩා බඩවැලය. වැළඳූ ආහාර අසූචි බවට පත්වෙමින් නලයක් දිගේ ඇදෙන්නාක් මෙන් එකතු වෙමින් ඇදී යන අසූචියෙන් පිරුණු මහ බඩවැලය. සපා කෙල සමග මිශ්‍ර වී ගිය ආහාරය බලු වමනයක් පිර වූ මල්ලක් සේ පවතින බොක්ක නම් වූ ආමාශයය. වැළඳූ ආහාරය දිරවා යෑමෙන් කුණු වූ මැටි පිඩක්සේ අධික දුර්ගන්ධය හමන්නා වූ අසූචියය. හිස්කබල ඇතුලේ දඟර ගැසී පවතින ලේ තැවරුණ කුරුම්බාලොඳ වැනි මොලයය. දුඟද හමන්නා වූ කහපාටින් යුතු දියරය වන පිතය. සතුන් දැමූ වමනයක් සේ දුගඳ හමන පෙනගොඩින් යුතු සෙවල ගතියෙන් වැතිරෙන වැගිරෙන සෙමය. ලේ ධාතුව කුණු වී යෑමෙන් පසු වහා පණුවන් හටගන්නා වූ කහපාට දියරයක් වැනි සරවය. පිළි ගඳ හමන්නා වූ රක්ත වර්ණයෙන් යුතු දියරය වන ලේය. ලුණු අතුරක් වැනි වූ මහත් දුර්ගන්ධයෙන් යුක්ත වූ සිරුර පුරාම වැගිරෙන දියරය වන දහඩියය. සමටත් මසටත් අතර පවතින තෙල් තට්ටුව වන තෙල් මන්දය. දෑස් ගොබළු මතින් වැගිරෙන්නා වූ පිළිකුල් උපදවන ලුණු අතුරක් වැනි කඳුළුය. දහඩිය සමග එක්ව මේ දේ තුලින් තෙල් ගතියෙන් මතුවන වුරුණු තෙලය. මුඛයේ දෙක පුල් අතරින් වැගිරෙන්නා වූ දුගඳ හමන සෙවල ගතියෙන් යුතු පෙන සහිත වූ කෙලය. කහ පාටින් යුතු වූ ඇලෙන සුළු වූ දුගඳ හමන්නා වූ නාසයෙන් වැගිරෙන්නා වූ සොටුය. ඇට සන්ධි අතර තැවරී ඇත්තා වූ සෙවල සහිත දියරය වන සඳ මිදුලුය. අපවිත්‍ර දියරයක් වශයෙන් සිරුරෙන් බැහැරවන අධික දුර්ගන්ධයෙන් යුතු දියරයක් වන මුත්‍රාය.